දරුවව තාම රාජස්ථාන ඇමතිවරයාගේ ඇමති බලතල යොදාගෙන ඔහුගේ නිවාස අඩස්සිය තමයි තියාගෙන ඉන්නේ. ඉතින් ඒ අතරවාරේ මේ නඩුව ඉල්ලාස් කරගත්තයි කියුවාම අපිට ඇත්තටම සමාජිනුයි මාධ්‍යිනුයි ලොකු දෝෂාරෝපණයක් ආවා. අපිට වැරදුනා එකතරක්. යහපාලනයක් ආපු නිසා අපිත් යහපාලනය දිහා බලන්න තමයි වැඩ කරේ. මේ මාස 8 ඇති යහපාලනයක් නැහැ කියලා අපිට පේනවා. රාජස්ථාන ඇමතිවරයා නීතියට සියලුම නිලධාරි නිලධාර මට්ටමින් සියලුම තැන්වලට බලපෑම් කරනවා. ඒ බලපෑම් කරන නිසා තමයි අපිට පොතනින්ග සහනයක් නැති. සුජාතා සේනාවත් අපේ දරුවව හංගගෙන ඉන්නේ යා. ඒගොල්ලෝ එක දවසක් උසාවියට ආවේ නැහැ. ඉතින් උසාවියෙන් ඒ ගැන තීරණයක් ගන්නෙත් නැහැ. අපි අන්තිමටම අසරණ වෙච්ච නිසා තමයි මේ නඩුව ඉල්ලාස් කරගන්නේ. ඉල්ලාස් කරගෙන අපි UN එකට ඇප්ලයි කරා.